පළාත් පාලන මැතිවරණය අපි තීන්දුව කළ තියෙන කොට්ටාස් ක්‍රමයට පවත් ගන්නවා අලුත් පනත වාදය. ඒ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒ පිළිබඳව දැල්ල තියෙන සීමා නීති. ඒ සීමා නීතිය නේ දේශපාලන අවශ්‍ය සාවය සදා කළා කියලා. ඒ නිසා නැවත සීමා නිර්ණය කළ යුතුයි කියන තීන්දුව තියෙනවා. ඒ සියලු සීමා නිර්ණය වැඩකටයුතු අවසන් කළා මාර්තු මාසයේදී පැවැත්ම තමයි බලාපොරොත්තු ඇරණි කොට්ටාස් ක්‍රමයම නෙවෙයි. ඒ කියන්නේ පක්ෂව පක්ෂවට ලැබෙන ඡන්ද ප්‍රතිශතයත් පිළි අරගනිමින් කොට්ටාසයකට මන්ත්‍රී